අයවැය ලේඛනයක් තුලින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ජනතාවට අවශ්‍ය වෙලා තින්නේ මූලික වශයෙන් මූලික අවශ්‍යතාවෙන් සපුරා ගන්න. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වා ගන්න. ඉන්දියාවේ තේ කර්මාන්තය රැකගෙන තිබෙන්නේ සුවඳ විලවුන් වර්ග 36ක් හදනවා. ඉන්දියාවේ කරපු පර්යේෂණ වලින් පර්යේෂකයෝ තේ වලින් ගන්න ටැනින් වලින්. ඉතින් අපි මේ පර්යේෂණ දැන් කරනවා. ඒවට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. තේ බොන්නේ නැත්නම් මැද පෙරදිග මිනිස්සු අපිට බලෙන් පුවන්න බෑ. ඒ සඳහා අපි විකල්පයක් ගන්න ඕනේ. ඒවා වහවහ කඩනමින් ගන්න ඕනේ ඒක දීර්ඝ කාලීන. ඒ නිසා ඒ සඳහා අපි මිලක් ලබා දීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදන්න වෙනවා. අලුත් වෙළඳ පොළවල් හොයන්න වෙනවා.